අයිබෝන් සුබෝදයක් සිංහ FM 6වන අදියර නැනසවි විශේෂම දුවා දරුවන් වෙනුවෙන් කරන ඒ අප්‍රමිත වූ සෙනෙහසකින් දයාවෙන් කරන පරිත්‍යාගය අද දවසේදී ඌව පළාත වෙනුවෙන් පොළොවගල මහානම්බ මධ්‍ය මහාවිද්‍යාලයේදී අපි ප්‍රධාන උත්සවයෙන් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. මේ අනුව අපි විශේෂව මතක් කරන ඕන බදුල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මොළවාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාසල් 17ක දුවා දරුවන් වෙනුවෙන් අද දවසේදී අපේ පොත් පරිත්‍යාගය සිදුවීම නිමිත වෙනවා. අද උදෑසන 9ට එම සත්කාරයේ ඒ ප්‍රධාන උත්සවයේ මොළවාගල මහානම්බ මධ්‍ය මහාවිද්‍යාලයේදී ආරම්භ වීමට මේ අපි ආරාධනා කරා ඒ පාසල්වල සිටින ගුරුවරුන්ට ගද්දරියන්ට මෙසේජ් නමක් එක්කම අපි බලාපොරොත්තු වෙනවා දවසේ අද දවසේදී අපි සාර්ථක විදිහට සිදු කිරීමට මෙතනින් අපේ බලාපොරොත්තුව අපේ රටේ අනාගතය බාරගන්නේ නැති පුංචි දුවා දරුවන් එක දෙයක් හෝ ඉගෙන ගනී කියන ඒ ආදරණීය බලාපොරොත්තුවයි. සිංහසම් හයවන අදියර දැනසවියේදී අපේ හමුවෙමු උත්සව ස්වභාවයේ තුරු සමගින් නැවත මොහොත් ස්තුති අවස්ථාව ලබා ගන්නට.